හිටපු ජනාධිපති ඉතිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකෙක් හැට තරම් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීරණය කළා තිනවා අපේක්ෂකත්වය ලබා දෙන්න එතුමා තීරණය කරනු ලබන දිස්ත්‍රික්කයක් තුලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන පක්ෂ 15ක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනවා.